بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි تنزيل الكتاب من الله العزيز الحكيم إنا أنزلنا إليك الكتاب بالحق فاعبد الله مخلصا له الدين ألا لله الدين الخالص والذين اتخذوا من دونه أولياء ما نعبدهم إلا ليقربونا إلى الله زلفى إن الله يحكم بينهم فيما هم فيه يختلفون إن الله لا يهدي من هو كاذب كفار لو أراد الله أن يتخذ ولدا لاصطفى من ما يخلق ما يشاء سبحانه هو الله الواحد القهار خلق السماوات والأرض بالحق يكور الليل على النهار ويكور النهار على الليل وسخر الشمس والقمر كل يجري لأجل مسمى ألا هو العزيز الغفار مما ධර්ම ග්‍රන්ථයේ හිරිදරව් කිරීම සර්ව බලدارී සර්ව ප්‍රඥාවන්ත අල්ලාහගෙනි නබි මුහම්මද් අපි මෙම ධර්ම ග්‍රන්ථය සත්‍යය සමග නුඹ වෙත පහල කළෙමු එනිසා අද්දීන් එනම් අවනතභාවය ඔහුට පමණක් හිමි කරමින් නුඹ අල්ලා නැමතුම් කරව දැනගනිව් අවනතභාවය අල්ලාට පමණි ආරක්ෂකයින් වශයෙන් ඔහු හැර වෙනත් අයගත් උදවිය අප ඔවුන් නම දින්නේ ඔවුන් අප අල්ලා වෙතද සමීප කිරීමට මිස නැතයි කියනෝය ඔවුන් බේද වී සිටි දෑගෙන සැබවින්ම අල්ලා ඔවුන් අතර විනිශ්චය කරනු ඇත බොරුකාරයෙකුද ප්‍රතික්ෂේප කරන්නෙකුද වූ ඔහුට අල්ලා සැබවින්ම මග නොපෙන්වයි අල්ලා පුතෙකු ලබා ගැනීමට කැමති වූවා නම් ඔහු තමාගේ මැවීමෙන්ම තමන්ට කැමති අයෙකු තෝරාගන්නේය නමුත් ඔහු සුවිශ්දය සර්ව තේජාන්විතය ඒකීය අල්ලා ඔහුය සත්‍යය සමග ඔහු අහස් සහ මහ පොළව මැව්වේය. ඔහු රාත්‍රිය දහවලෙහි ඇතුළු කරන්නේය. තවද දහවල රාත්‍රියෙහි ඇතුළු කරන්නේය. හිරු සහ සඳු වසඟ කළේය. සියල්ල නියමිත කාල සීමාවක් දක්වා ධාවනය කරන්නේය. දැනගනිව්. සර්ව බලධාරී හා සර්ව ක්ෂමාශීලී ඔහු වේ. خَلَقَكُم مِّن نفس واحدة ثم جعل منها زوجها وأنزل لكم من الأنعام ثمانية أزواج يخلقكم في بطون أمهاتكم خلقا من بعد خلق في ظلمات ثلاث ذلكم الله ربكم له الملك لا إله إلا هو فأنى تصرفون إن تكفروا فإن الله غني عنكم ولا يرضى لعباده الكفر وإن تشكروا يرضه لكم ولا تزر وازرة وزر أخرى ثم إلى ربكم مرجعكم فينبئكم بما كنتم تعملون إنه عليم بذات الصدور එකම ජීවයකින් ඔහු නුඹලා මැව්වේය. පසුව එයින්ම ඔහුගේ සහකාරියක් ඇති කළේය. යුගල වශයෙන් පශු සතුන් 8 දෙනෙකු නුඹලා වෙනුවෙන් මැව්වේ ඔහුය. අඳුරු ආවරණ තුනක් යටතේ එක් ස්වරූපයකින් තවත් ස්වරූපයකට පත් කරමින් ඔහු නුඹලාගේ මෞකුසයේදී නුඹලා නිර්මාණය කරන්නේය. ඔහුය නුඹලාගේ පරමාධිපති වූ අල්ලා. පරමාධිපත්‍යය ඔහු සතුය. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. එසේනම් නුඹලා කෙසේ ආයහමකට හරවනු ලබන්නේහුද? නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ නම් සැබවින්ම අල්ලා නුඹලා කෙරෙන් උවමනා රහිතය. තවද ඔහු ඔහුගේ ගැත්තන්ට ප්‍රතික්ෂේපය අනුමත නොකරයි. එසේම නුඹලා කෘතඥ වන්නේ නම් ඔහු ඒ ගැන සතුටු වන්නේය. බර උසුලන කිසිම කෙනෙක් තවත් කෙනෙකුගේ බර නොඋසුලයි. අවසානයේ නුඹලා සියලු දෙනාගේ ආපසු යෑම නුඹලාගේ පරමාධිපති වෙතය. නුඹලා කුමක් කරමින් සිටියාදැයි එවිට ඔහු නුඹලාට දන්වයි. සැබවින්ම සිත් තුළ පවතින දෑ ඔහු මැනවින් දනි. وَإِذَا مَسَّ الْإِنسَانَ ضُرٌّ دَعَا رَبَّهُ مُنِيبًا إِلَيْهِ ثُمَّ إِذَا خَوَّلَهُ نِعْمَةً مِنْهُ نَسِيَ مَا كَانَ يَدْعُو إِلَيْهِ مِنْ قَبْلُ وَجَعَلَ لِلَّهِ أَنْدَادًا لِيُضِلَّ عَنْ سَبِيلِهِ قُلْ تَمَتَّعْ بِكُفْرِكَ قَلِيلًا إِنَّكَ مِنْ أَصْحَابِ النَّارِ أَمَّنْ هُوَ قَانِتٌ آنَاءَ اللَّيْلِ سَاجِدًا وَقَائِمًا يَحْذَرُ الْآخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ මිනිසාට විපතක් සිදු වූයේ නම් ඔහු තම පරමාධිපති වෙත හැරි පසුතැවිල්ලෙන් කන්නලව් කරන්නේය. පසුව ඔහුට ඔහු අනුග්‍රහය දැක් වූ විට ඊට පෙර ඔහු ආයාචනා කරමින් සිටි දෑ අමතක කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යෑම සඳහා අල්ලාහ්ට ආදේශයන් ගන්නේය. නබි මුහම්මද් පවසව් නුමගේ ප්‍රතික්ෂේපය මගින් සුළු කාලයකට භුක්ති විඳිව්. සැබවින්ම නුඹ ගින්නේ සහකාරයින්ගෙන්ය. පරලොව ගැන බිය වෙමින් තම පරමාධිපතිගේ දයාලුභාවය අපේක්ෂා කරමින් රාත්‍රී කාලයෙහි සුජූද් එනම් නලල බිම තබමින් නමස්කාර කරමින්ද නැගිට සිටමින්ද බිය බැතිමත්ව නැමතුම් කරන ඔහු එසේ නොකරන අය හා සමාන වන්නේද? නබි මුහම්මද් පවසව් දන්නා අයත් නොදන්නා අයත් සමානද? සැබවින්ම මෙනෙහි කරන්නේ නුවණැත්තෝමය. قُلْ يَا عِبَادِ الَّذِينَ آمَنُوا اتَّقُوا رَبَّكُمْ لِلَّذِينَ أَحْسَنُوا فِي هَذِهِ الدُّنْيَا حَسَنَةٌ وَأَرْضُ اللَّهِ وَاسِعَةٌ إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍ قُلْ إِنِّي أمرت أن أعبد الله مخلصا له الدين وأمرت لأن أكون أول المسلمين قل إني أخاف إن عصيت ربي عذاب يوم عظيم විශ්වාස කරන මාගේ ගැතනි නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වව් මෙලොවදී යහකම් කළ අයට යහපතකි. අල්ලාහ්ගේ මහ පොළව විශාලය. ඉවසිලිවන්තයින්ට ඔවුන්ගේ තිලිනය දෙනු ලබන්නේ සීමාවකින් තොරවයයි නබි මුහම්මද් පවසව්. අවනත වීම අවංකවම ඔහුට පමණක් කැප කරන අල්ලාහ් නම දින ලෙසින් සැබවින්ම මම අනවන ලද්දෙමි නබි මුහම්මද් පවසව. තවද මුස්ලිම් වරුන්ගෙන් එනම් අල්ලාහට කීකරු වන්නන්ගෙන් පළමු වෙන්නාවීමටද මම අනවනු ලද්දෙමි. මම මාගේ පරමාධිපතිට අකීකරු වනවා නම් මහා බිහිසුණු දවසක දඩුවම ගැන සැබවින්ම බිය වෙමි. නබි මුහම්මද් පවසව. قل الله أعبد مخلصا له ديني فاعبدوا ما شئتم من دونه قل إن الخاسرين الذين خسروا أنفسهم وأهليهم يوم القيامة ألا ذلك هو الخسران المبين لهم من فوقهم ظلل من النار ومن تحتهم ظلل ذلك يخوف الله به عباده يا عباد فاتقون والذين اجتنبوا الطاغوت أن يعبدوها وأنابوا إلى الله لهم البشرى فبشر عباد الذين يستمعون القول فيتبعون أحسنه أولئك الذين هداهم الله وأولئك هم أولو الألباب ماغي أونت ويما أوانك وما أهوت پمنا كبكر مام الله نمديمي نبي محمد پوساو أهو هر නුඹලා කැමති දෑට නම දෙව්. සැබවින්ම පරාජිතයෝ වන්නේ පරමාන්ත දිනේදී තමන්ගේ ආත්මයද තමන්ගේ අයද පරාජයට ලක් වූ අයයි. දැනගනිව්. ප්‍රකට පරාජය එයයි නබි මුහම්මද් පවසව. ඔවුන් හට තමන්ට ඉහලින් ගින්නෙන් වූ ආවරණයක්ද තමන්ට පහලින් ආවරණයක්ද ඇත. අල්ලාහ් තම ගැත්තන් බියගන්වන්නේ මෙම අවසානය ගැනයි. එනිසා මාගේ ගැතනි මට බියැතිමත් වව්. තාගූත් නම් සීමාව උල්ලංඝනය කළ අයව නැමදුම් කිරීමෙන් වැළකී සිටිමින් අල්ලාහ් වෙත ඇලවෙන්නන් ඔවුනටය සුභාශිංෂණ ඇත්තේ. එනිසා නබි මුහම්මද් මාගේ ගැත්තන්ට මෙසේ සුභාරංචිය දෙව්. සුභාරංචිය හිමි ගැත්තන් වන ඔවුහු කවරේද නම් කියනු ලැබූ වදනට සවන් දී එයින් හොඳම දෙය අනුගමනය කරන අයයි. ඔවුන්මය අල්ලාහ් යහමඟ පෙන් වූ අයවන්නේ. තවද ඔවුහුමය නුවණැත්තෝ වන්නේ. අෆමන් හක්ක අලෛහි කලිමතුල් අසාබ් අෆඅන්ත තුන්කිදු මන් ෆින් නාර් لكن الذين اتقوا ربهم لهم غرف من فوقها غرف مبنية تجري من تحتها الأنهار وعد الله لا يخلف الله الميعاد ألم تر أن الله أنزل من السماء ماء فسلكه ينابيع في الأرض ثم يخرج به زرعا مختلفا ألوانه ثم يهيج فتراه مصفرا ثم يجعله حطاما إن في ذلك لذكرى لأولي الألباب نبي محمد දඩුවමේ තීන්දුව නියම වූයේ කවරෙකුටද? ඔහුව නුඹට ආරක්ෂා කළ හැකිද? නැතහොත් ගින්නේහි සිටින අයව නුඹට ගලවා ගත හැකිද? නමුත් තමන්ගේ පරමාධිපතිට වියබැතිමත් වූ අයට නම් ඔවුනටය ප්‍රසාද මත තනන ලද ප්‍රසාද ඒවා යටින් දිය දහරා ගලා බසි. මෙය අල්ලාහගේ ප්‍රතිඥාවයි. අල්ලාහ කිසිදාක තම පොරොන්දුව කඩ නොකරන්නේය. සැබවින්ම අල්ලාහ අහසින් වැසි ජලය පහළ කරමින් එය මහ පොළොවේහි උල්පත් බවට පත්කර ගලා යන්නට සරස්වයි. පසුව ඔහු ඒ නොයෙකුත් වර්ණේ භෝග වර්ග බිහි කරන්නේය. ඉන් පසුව ඒවා පැහෙන්නටත් මැලවි කහ පැහැවන්නටත් ඉඩ හරින බව නුඹ දකින්නේහිය. පසුව ඔහු එය පින්දුරු බවට පත් කරන්නේය. සැබවින්ම මෙනෙහි කරන්නන්ට මෙහි පාඩමක් ඇත. أفمن شرح الله صدره للإسلام فهو على نور من ربه فويل للقاسية قلوبهم من ذكر الله أولئك في ضلال مبين الله نزل أحسن الحديث كتابا متشابها مثاني تقشعر منه جلود الذين يخشون ربهم ثم تلين جلودهم وقلوبهم إلى ذكر الله ذلك هدى الله يهدي به من يشاء ومن يضلل الله فما له من هاد الله යම්කෙනෙකුගේ හදවත ඉස්ලාමය සඳහා විවෘත කළේද ඔහු තම පරමාධිපතිගෙන් වූ ආලෝකයෙහිය. තවද අල්ලාහ් මෙනෙහි කිරීමෙන් තම සිත් රළු කරගත් අයට ඛේදයයි. ඔවුහු ප්‍රකට නොමගෙහිය. තේමාවන් නැවත නැවතත් සඳහන් වෙමින් ඒකාකාර ශෛලියකින් යුක්ත ධර්ම ග්‍රන්ථයක් ලෙස ඉතා අලංකාර දේශනා අල්ලාහ් පහළ කළේය. තම පරමාධිපතිට බියවන අය මේට සවන් දෙන විට ඔවුන්ගේ සිරුරු බියෙන් ඇරලී යති. පසුව අල්ලාහ් සිහිපත් කරන තත්වයට ඔවුන්ගේ සිරුරුද ඔවුන්ගේ සිත් සතන්ද මොලොක් වෙයි. මෙය අල්ලාහ්ගේ මඟ පෙන්වීමයි. එමගින් ඔහු අභිමත කෙනෙකුට නිවැරදි මාර්ගය පෙන්වයි. එසේම අල්ලාහ් යම් කිසිවෙකු නොමගට යොමු කළේ නම් ඔහුට කිසිම අන්දමක මඟ පෙන්වන්නෙකු නැත. أَفَمَن يَتَّقِي بِوَجْهِهِ سُوءَ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ وَقِيلَ لِلظَّالِمِينَ ذُوقُوا مَا كُنتُمْ تَكْسِبُونَ كذب الذين من قبلهم فأتاهم العذاب من حيث لا يشعرون فأذاقهم الله الخزي في الحياة الدنيا ولعذاب الآخرة أكبر لو كانوا يعلمون ولقد ضربنا للناس في هذا القرآن من كل مثل لعلهم يتذكرون قرآنا عربيا غير ذي عوج لعلهم يتقون ملون كرين نجتون لابن دين دادي ويدنا بين بيري مبنسة තමන්ගේ මුහුණ හැර වෙනත් කිසිම ආවරණයක් නැති අයගේ තත්වය කෙතරම් බිහිසුණුද? නුඹලා උපයා ගනිමින් සිටි දෑහි ඵලය රස විඳිනුයි එදින අපරාධකරුවන්ට කියනු ලැබේ. ඔවුනට පෙරවිසූ අයද මෙය බොරුයයි කීහ. එවිට ඔවුන් නොදනිත්ම ශාපය ඔවුන් වෙත පැමිණියේය. එහෙයින් අල්ලාහ් ඔවුන්ට ඔවුන්ගේ ලෞකික ජීවිතයේදීම නින්දාව විඳීමට සැලසවිය. තවද පරලෝ දඩුවමද සැබවින්ම මීට වඩා බෙහෙවින් බිහිසුණුය. ඔවුන් එය දැන සිටියානම් මෙම කුරාණයෙන් මිනිසුන්ට සෑම අයුරකින් යුක්ත වූ උපමාවන් ගෙනහැර දැක්වීමු. ඒ ඔවුන් සැලකිලිමත් වීම සඳහාය. මෙය අරාබි භාෂාවෙන් වූ කිසිම ඇදයක් නැති අල් කුරාණයකි. මේ නිසා තම ශාපකාරී අවසානයෙන් ඔවුන්ට ආරක්ෂා විය හැකිය. ضرب الله مثلا رجلا فيه شركاء متشاكسون ورجلا سلما لرجل هل يستويان مثلا الحمد لله بل أكثرهم لا يعلمون إنك ميت وإنهم ميتون ثم إنكم يوم القيامة عند ربكم تختصمون الله උපමාවක් ගෙන හැර දක්වයි. සෑම දිනම තමන් වෙතට අඳින ඔහුට උරුමකම් කියන නපුරු හාම්පුතුන් බොහෝ දෙනෙකු සිටින එක්තරා මිනිසෙක්ද, තවද එකම හාම්පුතෙකුට අයිති මිනිසෙක්ද සැසඳීමේදී මේ දෙදෙනා එක සමාන විය හැකිද? සියලු ප්‍රශංසා අල්ලාහටය. නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නොදනිති. නබි මුහම්මද් සැබවින්ම නුඹ මිය යන්නේය. ඔව්හුද සැබවින්ම මිය යති. ඉන්පසු සැබවින්ම නුඹලා මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ නුඹලාගේ පරමාධිපති අබියස නුඹලාගේ ආරවුල් පිළිබඳ වාද කරන්නෙහිය. فَمَنْ أَظْلَمُ مِمَّنْ كَذَبَ عَلَى اللَّهِ وَكَذَّبَ بِالصِّدْقِ إِذْ جَاءَ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْكَافِرِينَ والذي جاء بالصدق وصدق به أولئك هم المتقون لهم ما يشاءون عند ربهم ذلك جزاء المحسنين අල්ලාහට එරෙහිව බොරුවක් ගොතා සත්‍ය තමන් වෙත පැමිණි අවස්ථාවක එය බොරු යයි පවසන්නෙකුට වඩා අපරාධ කරුවෙකු වන්නේ කවරෙකුද? ප්‍රතික්ෂේප කරන උනට නිරයෙහි තැනක් නැතේද? සත්‍යගෙන ආ අයද, එය සනාත කළ අයද සැබවින්ම ඔවුහුය දඩුවමින් ආරක්ෂා වන්නෝ. ඔවුන් අභිමත සියලු දෑ ඔවුන්ට තම පරමාධිපතිගෙන් ලැබෙයි. දැහැමි දෑ කරන අයගේ ඵල විපාකය මෙයයි. ලියුකෆිරල්ලාහු අන්හුම් අස්වා අල්ලදී අමිලු වයජ්සියහුම් අජ්රහුම් بأحسن الذي كانوا يعملون أليس الله بكاف عبده ويخوفونك بالذين من دونه ومن يضلل الله فما له من هاد ومن يهد الله فما له من مضل أليس الله بعزيز ذي انتقام ولئن سألتهم من خلق السماوات والأرض ليقولن الله قل أفرأيتم ما تدعون من دون الله إن أرادني الله بضر هل هن كاشفات ضره أو أرادني برحمة هل هن ممسكات رحمته قل حسبي الله عليه يتوكل المتوكلون أون كلا نفرين අල්ලා ඔවුන් මුදවනු පිණිසත් ඔවුන් කරමින් සිටි දෑට ඉතා හොඳ ඵල විපාක දෙනු පිණිසත්ය. නබි මුහම්මද් ඔහුගේ ගැත්තන්ට අල්ලා ප්‍රමාණවත් නොවේද? ඔව්හු ඔහු නොවන වෙනත් අය ගැන නුඹ බිය ගන්වන්නේය. අල්ලා යමෙකු නොමග යවන්නේද ඔහුට යහමඟ පෙන්වන්නේකු නැත. යමෙක් අල්ලා යහමඟ යවන්නේද ඔහුව නොමග යවන්නේකු නැත. අල්ලා සර්ව බල සම්පන්න සහ පලිගැනීමේ අධිපති නොවේද? අහස් සහ මහ පොළව මැවේ කවුරුන්දයි නුඹ ඔවුන්ගෙන් ඇසුවහොත් අල්ලා යයි ඔහු කියනෝමය. අල්ලා මට විපතක් කිරීමට අදහස් කරන්නේ නම් අල්ලා හැර නුඹලා කැඳවන දෑ ඔහුගේ මේ විපතින් මා ගලවා ගනු ඇතැයි නුඹලා සිතන්නේද? නැතහොත් ඔහු මට දයාව දැක්වීමට අදහස් කරන්නේ නම් ඔහුගේ දයාව වැළැක්වීමට ඔවුනට හැකි වේවිදැයි නබි මුහම්මද් පවසව. අල්ලා මට ප්‍රමාණවත්ය. බලාපොරොත්තු තබන්නෝ ඔහු කෙරෙහි බලාපොරොත්තු තබත්වායි නබි මුහම්මද් පවසව. قُلْ يَا قَوْمِ اعْمَلُوا عَلَى مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ فَسَوْفَ تَعْلَمُونَ مَنْ يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُقِيمٌ إِنَّا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ لِلنَّاسِ بِالْحَقِّ فمن اهتدى فلنفسه ومن ضل فإنما يضل عليها وما أنت عليهم بوكيل. نبي محمد ماغي جنيني نبلاغي تطوي عنو كريا كراو مامد كريا كرانيمي ماتو نبلا دنگان نوياي پاوساو. නින්දිත දඩුවම කවරෙකු වෙත පැමිණින්නේ යයිද සදාකාලික දඩුවම කවුරුන් මත පහළවන්නේ යයිද නුඹලා මතු දැනගන්නෝය. නබි මුහම්මද් සත්‍යය සමග මෙම ධර්ම ග්‍රන්ථය මුළු මහත් මිනිස් සංහතිය වෙනුවෙන් සැබවින්ම අපි නුඹ වෙත පහළ කළෙමු. යමෙක් ඍජු මාර්ගය කරා යන්නේද එහි යහපත තම ආත්මය කෙරෙහිමය. යමෙක් නොමග යන්නේද නියත වශයෙන්ම එය එම ආත්මයට විරුද්ධව නොමග යවන්නේය. තවද නුඹ ඔවුන් ගැන වගකිව යුත්තේක් නොවන්නේය. අල්ලාහු යතවෆල් අන්ෆුස හින මෞතිහා වල්ලති ලම් තමුත් ෆී මනාමිහා فَيُمْسِكُ الَّتِي قَضَى عَلَيْهَا الْمَوْتَ وَيُرْسِلُ الْأُخْرَى إِلَى أَجَلٍ مُسَمَّى إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ أَمِ اتَّخَذُوا مِن دُونِ اللَّهِ شُفَعَاءَ قُلْ أَوَلَوْ كَانُوا لَا يَمْلِكُونَ شَيْئًا وَلَا يَعْقِلُونَ قُلْ لِلَّهِ الشَّفَاعَةُ جَمِيعًا لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ وَإِذَا ذُكِرَ الَّذِينَ مِن دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ මරණයට පත්වන කලෙහි ඔවුන්ගේ ආත්මයද තවද මියගොස් නැති අයගේ ආත්මය නින්දේදී ඔහු අත්පත් කරගන්නේය. එවිට මරණය නියම කරන අයගේ ආත්මය අල්ලාහ් රඳවා තබා ගන්නේය. සෙසු අයගේ ආත්මය නියමිත කාල සීමාවක් දක්වා ආපසු යවන්නේය. මෙනෙහි කරන අයට මෙහි බොහෝ සංඥායත. ව්‍යාජ දෙවියන් වූ ඔවුනට කිසිම බලයක් හෝ දැනුමක් නොතිබුණද ඔවුන් මේ අය අල්ලා හැර මැදිහත් වන්නන් වශයෙන් සලකන්නේ දැයි නබි මුහම්මද් පවසව. සියලු මැදිහත් වීම අල්ලාට අයච. අහස්වල සහ මහ පොළවේ ආධිපත්‍යය ඔහුටය. තවද නුඹලා ආපසු යන්නේද ඔහු වෙතම යයි නබි මුහම්මද් පවසව. අල්ලාහ් ගැන පමණක් සඳහන් කරනු ලබන විට පරලොව ගැන විශ්වාසය නොකරන අයගේ සිත් සතන් දුකටපත් වේ. නමුත් ඔහු හැර අනෙකුත් අය ගැන සඳහන් කරනු ලැබුවහොත් ඔවුහු සතුටින් පිනා යති. قل اللهم فاطر السماوات والأرض عالم الغيب والشهادة أنت تحكم بين عبادك فيما كانوا فيه يختلفون ولو أن للذين ظلموا ما في الأرض جميعا ومثله معه لافتدوا به من سوء العذاب يوم القيامة وبدا لهم من الله ما لم يكونوا يحتسبون وبدا لهم سيئات ما كسبوا وحاق بهم ما كانوا به يستهزئون فإذا مس الإنسان ضر دعانا ثم إذا خولناه نعمة منا قال إنما أوتيته على علم بل هي فتنة ولكن أكثرهم لا يعلمون දෙවියනි, අහස්වල සහ මහ පොළවේ මෙවුම් කරුවානනි, දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන දෑගෙන දැනුමැත්තානනි, ඔබගේ ගැත්තන් එකිනෙකා අතර ඔවුන් ભેද වූ දෑගෙන විනිශ්චය කරන්නේ ඔබමයයි නබි මුහම්මද් පවසව. අපරාධ කරුවන්ට මිහිපිට සියලු වස්තුව සහ ඔවුන් සමග එබන්දක්ද වීනම් මලවුන් කෙරෙන් නැගිටුණු ලබන දිනේ දරුණු දඩුවමින් ගැලවීම පිණිස ඒ සියල්ල ඔවුහු වන්දි වශයෙන් දෙන්නෝමය. තවද ඔවුන් කිසිදාක බලාපොරොත්තු නොවූ දෑ එදින අල්ලාහ් වෙතින් ඔවුන් හමුවේ දිස්වේ. ඔවුන් සිදු කළ දෑහි සියලු අනිෂ්ට විපාක එහිදී ඔවුන්ට පෙනෙන්නට පටන් ගනි. තවද ඔවුන් සමච්චලයට ලක් කළ දෑම ඔවුන් සහමුලින් වටලා ගනි. මිනිසාට සුළු පීඩාවක් පැමිණි විට ඔහු අප කැඳවයි. පසුව අප ඔහුට අපගේ අනුග්‍රහය පිරිනැමූ විට මෙය මට දෙනු ලැබී ඇත්තේ ඥානය නිසායයි ඔහු පවසයි. එසේ නොව එය පරීක්ෂාවකි. නමුත් ඔවුන් අතුරින් වැඩි දෙනෙක් මෙය නොදනිති. قد قالها الذين من قبلهم فما أغنى عنهم ما كانوا يكسبون فأصابهم سيئات ما كسبوا والذين ظلموا من هؤلاء سيصيبهم سيئات ما كسبوا وما هم بمعجزين أَوَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاءُ وَيَقْدِرُ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَىٰ أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ ඔවුනට පෙර ගිය අයද සැබවින්ම එහෙම පවසා ඇත. නමුත් ඔවුන් ඉපැයූ කිසිම දෙයක් ඔවුනට පලක් නොවිය. එනිසා ඔවුන් ඉපැයූ දෑවල නපුර එනම් පළවිපාක ලැබින. මොවුන් අතර සිටින අපරාධකරුවන් ඔවුන් ඉපැයූ දෑවල නපුරු පළවිපාක මතු ලැබෙනු ඇත. තවද ඔවුහු අප පරාජය කරන්නෝ නොවෙති. සැබවින්ම අල්ලාහ් තමාට අභිමත අයට රිසිත් එනම් ජීවිතයට අවශ්‍ය දෑ විස්තීර්ණ කරන්නේ යයිද තමාට අභිමත අයට හකුළුවන්නේ යයිද ඔවුහු නොදනිද්ද? විශ්වාස කරන ජනයාට සැබවින්ම මේ තුල සංඥායත. තමන්ගේම ආත්මවලට වැරදි කරගත් මාගේ ගැතනි, නුඹලා අල්ලාහගේ දයාව ගැන බලාපොරොත්තු සුන් කර නොගනිමු. සැබවින්ම අල්ලාහ සියලු පව් ක්ෂමා කරන්නේය. ඔහු සර්ව ක්ෂමාශීලීය, අසමසම කරුණාන්විතයයි නබි මුහම්මද් පවසව. وَأَنِيبُوا إِلَىٰ رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنْصَرُونَ وَاتَّبِعُوا أَحْسَنَ مَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذَابُ بَغْتَةً وَأَنْتُمْ لَا تَشْعُرُونَ أَنْ تَقُولَ نَفْسٌ يَا حَسْرَتَا عَلَى مَا فَرَّطْتُ فِي جَنْبِ اللَّهِ وإن كنت لمن الساخرين أو تقول لو أن الله هداني لكنت من المتقين أو تقول حين ترى العذاب لو أن لي كرة فأكون من المحسنين තවද නුඹලා වෙත වේදනාව පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිපති වෙත පසු තැවිලි වී ආපසු හැරෙව්. ඔහුට අවනතවව්. ඉන්පසුව නුඹලා උදව් කරනු ලබන්නේය. නුඹලාට නොදැනෙන අයුරින් නිමේෂයකින් වේදනාව නුඹලා වෙත පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිපති විසින් නුඹලාට පහල කරන ලද අගනා දෑ නොබලා අනුගමනය කරව. අල්ලාහ් සම්බන්ධයෙන් යුතුයකම් ඉටු කිරීමේදී මාගේ නොසලකිල්ල ගැනද සමච්චල් කළවුන් අතර මා සිටීම ගැනද මම කම්පා වෙමියයි යමෙකු නොකියනු පිණිසද. නැතහොත් අල්ලාහ් මට යහමඟ පෙන් වූයේ නම් මමද බිය බැතිමත් අයගෙන් ඌයෙමියයි නොකියනු පිණිසද. නැතහොත් දඩුවම දකින විට ඔහුමට තවත් අවස්ථාවක් දෙන්නේ නම් මමද යහකම් කරන්නන්ගෙන් වන්නේමයයි නොකියනු පිණිසද. බලා ඛද් ජාඅත්ක ආයාති ෆකද්දබ්ත බිහා වස්තක්බර්ත වකුන්ත මිනල් කාෆිරින් ويوم القيامة ترى الذين كذبوا على الله وجوههم مسودة أليس في جهنم مثوى للمتكبرين وينجي الله الذين اتقوا بمفازتهم لا يمسهم السوء ولا هم يحزنون الله خالق كل شيء وهو على كل شيء وكيل له مقاليد السماوات والأرض والذين كفروا بآيات الله أولئك هم الخاسرون නොයසේය මාගේ වදන් සැබවින්ම නුඹ වෙත පැමිණියේය. එවිට නුඹ ඒවා බොරු යයි කියමින් අහංකාර වූ අතර අවිශ්වාසවන්තයින්ගෙන් කෙනෙක්ද විය. අල්ලාහ් ගැන බොරු ගෙතූ අයගේ මුහුණු කාල වර්ණ වනු මලවුන් කෙරෙන් නැගිටුණු ලබන දින නුඹ දකින්නේහිය. උඩඟු ඌවන් වෙනුවෙන් ප්‍රමාණවත් ඉඩකඩ නිරයෙහි නැතුවාද ඔවුන්ගේ සාර්ථකත්වයේ හේතු නිසා බිය බැතිමත් වූ අය අල්ලාහ් මුදවා ගන්නේය. නපුර ඔවුන් හසු නොකරන්නේය. තවද ඔවුහු දුකටද පත් නොවන්නේය. සෑම දෙයකම මැවුම්කරු අල්ලාය. තවද ඔහු සෑම දෙයකම භාරකරුය. අහස්වල සහ මහ පොළවේ ධන සම්භාරයේ යතුරු ඔහු සතුය. අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරන්නෝ ඔව්හුමය පරාජිතයෝ. قُلْ أَفَغَيْرَ اللَّهِ تَأْمُرُونِي أعبد أيها الجاهلون ولقد أوحي إليك وإلى الذين من قبلك لئن أشركت ليحبطن عملك ولتكونن من الخاسرين بل الله فاعبد وكن من الشاكرين وما قدر الله حق قدره والأرض جميعا قبضته يوم القيامة والسماوات مطويات بيمينه سبحانه وتعالى عما يشركون අල්ලා හැර වෙනත් අය නම දින ලෙස අඥාන ජනෙයිනි නුඹලා මට අණ කරන්නේ දැයි නබි මුහම්මද් පවසව. නුඹ ආදේශ තබන්නේ නම් නුඹගේ ක්‍රියාවන් නිෂ්පල වනු ඇත. තවද නුඹ පරාජිතයින්ගෙන් කෙනෙක් වන්නේමයයි. නබි මුහම්මද් නුඹටද නුඹට පෙර සිටි අයටද සැබවින්ම වහී පහල කරනු ලැබිය. එබැවින් නබි මුහම්මද් නුඹ අල්ලා පමණක් නම දෙව්. තවද ගුණගරුක වන්නන්ගෙන් කෙනෙකු වව් අගය කළ යුතු පමණට ඔවුහු අල්ලා අගය නොකරති. ඔහුගේ බලපරාක්‍රමය කෙබඳුද යත් මලවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනේ මුළු මහත් මහ පොළවම ඔහුගේ ග්‍රහණයෙහිය. අහස්ද ඔහුගේ දකුණු අතෙහි හකුළුවන ලදී. ඔහු සුවිශුද්ධය. ඔවුන් සමාන කරන දැයින් ඔහු අතියුත්කෘෂ්ඨය. ونفخ في الصور فصعق من في السماوات ومن في الأرض إلا من شاء الله ثم نفخ فيه أخرى فإذا هم قيام ينظرون وأشرقت الأرض بنور ربها ووضع الكتاب وجيء بالنبيين والشهداء وقضي بينهم بالحق وهم لا يظلمون ووفيت كل نفس ما عملت وهو أعلم بما يفعلون තවද එදින සූර් හොර නෑව පිබිනු ලැබයි. අල්ලා අබිමත අය හැර අහස්හි අයද මහ පොළොවේහි අයද මෙරී වැටිති. පසුව එහි සූර් යලිත් පිබිනු ලබයි. එවිට ඔවුහු නැගිට බලා සිටින්නෝය. තවද තම පරමාධිපතිගේ ආලෝකයෙන් මහ පොළව බැබලේ. මිනිසුන්ගේ හැසිරීම් පිළිබඳ ලේඛනය දිගහැර තබනු ලැබේ. එසේම නබිවරු සහ සාක්ෂිකරුවෝ ගෙන එනු ලබති. ඔවුන් අතර සත්‍යයින් විනිශ්චය කරනු ලැබේ. ඔවුන්ට අපරාධ සිදු නොකෙරේ. සෑම තැනැත්තෙකුටම තමන් කර තිබෙන දේවලට මුළුමනින් තිළින ලැබේ. ඔවුන් කරන දෑ අල්ලා මැනවින් දනි. වසීකල් ලදීන කෆරූ ඉලා ජහන්නම සුමරා හත්තා ඉසා ජාඋහා ෆුතිහත් අබ්වාබුහා وقال لهم خزنتها ألم يأتكم رسل منكم يتلون عليكم آيات ربكم وينذرونكم لقاء يومكم هذا قالوا بلى ولكن حقت كلمة العذاب على الكافرين තවද ප්‍රතික්ෂේප කළ අය විනිශ්චයෙන් පසුව රං චුපිතින් නිරය වෙත දක්කාගෙන යනු ලබති. ඔවුන් එහි පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලබයි. තවද එහි බාරකරුවෝ ඔවුන්ට නුඹලාගේ පරමාධිපතිගේ වදන් නුඹලාට පාරායනා කර මෙම දිනේට නුඹලාට මුහුණ දීමට සිදුවන බවට අනතුරු ඇඟ වූ රසූල්වරුන් එනම් ධර්ම දූතයින් නුඹලා අතුරින්ම නුඹලා වෙත පැමිණියේ නැද්දයි පවසති. ඔවුන් පැමිණියා. නමුත් අවිශ්වාසිකයින්ට එරෙහිව දඩුවම පිළිබඳව තීන්දුව ඔප්පු වී යයි ඔවුහු පවසති. قيل ادخلوا أبواب جهنم خالدين فيها فبئس مثوى المتكبرين وسيق الذين اتقوا ربهم إلى الجنة زمرا حتى إذا جاءوها وفتحت أبوابها وقال لهم خزنتها سلام عليكم طبتم فادخلوها خالدين وقالوا الحمد لله الذي صدقنا وعده وأورثنا الأرض نتبوأ من الجنة حيث نشاء فنعم أجر العاملين وترى الملائكة حافين من حول العرش يسبحون بحمد ربهم وقضي بينهم بالحق وقيل الحمد لله رب العالمين نيري دورتولين اتلواو ايه صدحتم واسي كراو උඩඟු ඌවන්ගේ වාසස්ථානය මොනතරම් නපුරුදැයි එවිට ඔවුනට කියනු ලැබේ. තම පරමාධිපති කෙරෙහි බියබැතිමත් වූ අය රංචු පිටින් ස්වර්ග උයන කරා කැටුවාගෙන යති. ඔවුන් එහි පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලබයි. තවද එහි බාරකරුවන් නුඹලාට සලාම් සාමය වේවා. නුඹලා හොඳින් කටයුතු කර තිබේ. එනිසා සදහටම වාසය කිරීමට මෙහි ඇතුළු වන්නේයි ඒ වායේ බාරකරුවෝ ඔවුන්ට කියති. තම පොරොන්දු සත්‍ය බව ඔප්පු කළා උත් අප මහ පොළවේ උරුම කරුවන් බවට පත් කළා උත් අල්ලාහටම සියලු ප්‍රශංසා. දැන් අපට ස්වර්ගයේ අප කැමැති අයුරින් වාසය කළ හැකිය. යහපත් ක්‍රියාවන් කළ අයගේ තිළිණය කතරම් විශිෂ්ටද. මලක් වරුන් අර්ෂ් පරමාසනය වටා රැස්වෙමින් තම පරමාධිපතිගේ ප්‍රශංසාව මුල් කොටගෙන සුපිවිතුරු කරනවා නුඹ දකින්න ඇත. එවිට ඔවුන් අතර පරම සත්‍යය පදනම් කරගෙන විනිශ්චය කරනු ලැබේ. සියලු ප්‍රශංසා විශ්වයාධිපති අල්ලාහටයි කියනු ලැබේ.